ධර්මානුශාසනාව. අද ධර්මානුශාසනාව පවත්වන දේශක ආනන් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අත්තානං සීතියං ජඤ්ඤාරක් ජෙයනං සුරක්ෂිතං ඉන්න මඤ්ඤතරං රාමං පටිජං ජෙය පන්නිතෝති ලෝකප්‍රභු ආග්‍යවත් වූ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ ධර්මබලධාරී සරුවක් කරාදී උත්තමයන් වහන්සේ විසින් දේශනා කොට වදාරන ලද මෙම ගාථා ධර්මය බෝධිගාය කුමාරයා අරමුණු කොට වදාළ ගාථාවක්. අත්තානන්තේ ත්‍යංජඤ්ඤා සමතමාගේ ජීවිතේට සමතමාප්පේ බව දැනගත යුතුයි. සක්ඛේනං සුරක්ෂිතං මේ ප්‍රියමනාප ආත්මාවයේ සුරක්ෂිත ලෙස දැකගත යුතුයි. ඉන්නලන්නේ තරං යාමං පටිච්චසමුප්පාදේ පණ්ඩිතෝ ඥානවන්තයා ඥානවත්ව ජීවිතයේ කුං යාමය නැගෙනින් ආරක්ෂා කටයුතුයි. දාතාරයකට තේරුම් ඒකයි. බෝධිගාය කුමාරයාට ධර්ම සම්පන්න නැතුව බොහෝ කාලයක් ගත වුණා. ජීවිතාර මහරජා කියන්නේ ජේෂ්ඨ පුත්‍රයයි බෝධිගාය කුමාරයා. රාජ්‍ය කෙරේ බකුදනරුවේ නගරයේ සුසුමාරගිර නගරයේ විශාල මාලිගාවක් ධාතනීය මාලිගාවක් එතුමා ගොඩනැගුවා. හෝකනද ප්‍රාසාදයේ ඈතට තේන්නේ අහස කඩින් ඉන්න කුරු රාජ්‍යයක වාගේ. මාලිගාවේ දෙමදින දවසේ බුදුපාම කඟරුවන වැඩම මහදානයක් දුන්නා. දෙපා දොන කල සිට මාලිගාවට පිවිසෙන දොරටුව දක්වා පිළිගත් දෙවුවා. මේ රජතුමා රාජකුමාරයේ යමක් සිතාගෙන මේ දීවි ගෙල්ලි. බුදුරජාණන් වහන්සේ ඉවත් කරන්න කිව්වා. උන් වහන්සේ ආරාධනා කරන්න ඇතැයි. මාලිගාවට ඇතුළුනන් පස්සේ රැඳලා අතාති කියා ඒ ස්වාමීන් මේ ජීවිතේ උනේ වැඩි නැත්තේ. රාජ කුමාරිය ඔබ සිතුවා නේද ඔබට ධර්ම සම්පන්න ලැබෙනවා නම් මේ ජීවිතේ උනේ වැඩි නැති කියලා. ඔබට ධර්ම සම්පන්න දෙන්නේ නැති නිසා මම ජීවිතේ උනේ වැඩි නැහැ. ධාන ජීවහතා නේ රාජ ස්වාමීන් මට ධර්ම සම්පන්න නැති මම මෙච්චර තින් කරනවා මම මේ පන්තියේ නැතිනවා මම ධතරාධර්මයේ ගන්නව රාජික නැහැ මට ධර්ම සම්පන්න නැති. එදින කතාවක් ඒකෙන් විස්තර කළා පූර්ව ජාතියේ බොහොම ඈතතියේ පූර්ව ජාතියේ මේ දෙන අනුසමියන් වශයෙන් සිටි නැවත ගැලගාන යන්නේ නැවත අඳුනක් නෑරි කාලි දෙකක් ආධාරයෙන් මේ දෙන පීනලා දූපතකට ගොඩමුණා. මනුෂ්‍ය රාජයන්නේ මේ දූපතේ බොහෝම ශක්තිය වර්ෂය කළා. කන්න බඳ දෙයක් නැති නිසා විනිකානන් දණ්ඩක් හදාගෙන ඊමෙලයක් ගහලා නෑදාවල මේ දූපත දෙලලා අර කුරුල්ලන්ගේ පිටුවට පුච්චගෙන ඉඳලා. පස්සේ කුරුළු පැටවුම් මරාගෙන ඉඳලා. පස්සේ ලොකු කුරුල්ලෙක් මරාගෙන කෑවා ජීවිතාන්තය දක්වා මේක තමයි දෙන්නගේ ජීවන උපාය. සැකියාවක් හිතෙන්නේ නැහැ, බයක් හිතෙන්නේ නැහැ, පාපයක් ගැනෙන්නේ නැහැ. ඒ පාපෙන් නෙදෙන අපාගාමී. ජීව කාලයකින් පස්සේ වෙන පිළිතින්නේ රජ කුමාරයෙක් රජ කුමාරියක් වෙලා ඉපද ජන ප්‍රදේශ රජ කෙනෙක් වෙනවා. ඒ ප්‍රමාණ කරගත්ත පාපයේ ස්වභාවයෙන් ධන සම්පත් නැදෙන්නේ නැහැ කියන එක බාධා දුන්න ධර්ම දේශනා කළ දෙතුන් කෙළවර දෙකම සෝවාන් මඟඵල දිවම් ලැබුවා. මේ කතාන්තරයේ කියන්නේ දෙමින් ගාථා මාතෘකා කෙරේ. මේ ගාථාවේ සදානින විශිෂ්ට උපදේශයක්. සෑම දිනම සමාජ ජීවිතේ ප්‍රියයි. ඒ ප්‍රිය නම් ඒක බැලෙමින් රැක ගන්න ඕනේ කියන එකයි මේ උපදේශය. බුදුරජාණන් වහන්සේ දින දේශනා කළ දෙන මෙන්න මේක. සම්මාදිතා අනුකරේ ගම්ම චේතකා නිවද්ධගා පිය තරමක්කනා පති එවං කියෝ බුද්ධවන්තා කදේතං සක්මහ නැතිං තේ කරං අත්තේ කාමෝ මුලින් දකිතාවේම ඇවිද තයා බැලුවොත් කමරදියක් වඩා ප්‍රියමනාපද කියලා සමාගයේ ජීවිතයට වඩා ප්‍රේමනාප දෙයක් ගත දිසාවේ කොතනකවත් නැත. සෑම සත්‍යයන්ටත් සමාග ජීවිතයේ තේම ප්‍රියයි මනාපයි. නිසා සෑම සත්‍යයන්ට සමා උපමා කොට අවිහිංසාව ප්‍රේතේ අවිහිංසා පුරුදු කළ යුතුයි කියන එක දේශනා කොටවදාලා. ඊළඟ බුදුරජාණන් වහන්සේ කාණිකානි වැඩිදී මාතෘ ජනපදයේ වැඩිය. මාතෘ ජනපදයේ ආයතනයේ ළඟට රාජධානියේ මාතෘ ජනපද වාසී බෞද්ධයෝ බොහෝම භක්තිවන්තයි. බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයේ පිළිදෙන හේතේන ආරණ්‍ය සේනාසනය දිනවතුන් දේම බණ ඇසුවා. පසු දින ධාර්මික ආරාධනා කළා. මුළු ජනපද වාසීන් එක්කා වේලා සාරණ මණ්ඩපයක් ඉදිකරලා රාත්‍රියේ නිදිම රාගන දාන කටු සංවිධාන කළා. සසුදා උදෑසන බුදුබාම සකරුවන වැඩම කරවා මහා ආදානය පිළිදැම්වා. සර්වඥයන් වහන්සේ කීකක් කියනවනේ ධර්මවල දෙන අනුමෙනි දේශනා කරනවා. එදා මේ දේශනා කරේ නැගිට්ටා. ටිකක් වුණා. 20000ක් සංඛ්‍යා. දැන් මේ දායක පිළිසෙත එහෙම සියක් ඇති වුණා. සර්වඥයන් වහන්සේගේ චින්තනා ගැනීම නේදවත් නෙමෙයි. අපාතේ අකතදයක් සිදු වුණා දෝ. එදා ලක්ුණාලා සමාව ගනිමු කියලා යල්ලෝම පත්තිංගිය ලක්ක සංඛාත තේලා වර්ගය බුද්ධ ප්‍රමුඛ ඉන්දහාක් සංගය මකද කේත්‍රේක පත්තුන මාතුල කියා විශාල බුද්ධයක් තියෙනවා. ඒ කියන්නේ නගරම් දෙක් බලා සතාවිතයන් මහත්යේ බද්ධ පරියන්තෙන් වාඩි වුණා. කටපිට දෙලි දෙලි දෙදුල්ල ගැදේට පසු පසු වාඩි වුණා. ජනපද වාසී සැදරවත් පිළිසෙ ඉස්සරහින් ගිහිල්ලා වැඩ නනස්කාරයෙන් ඉදිරියෙන් වාඩි වුණා. ආදු පුරා දෙවි දේවතාවෝ ඇතුළා. සුදු මුළු පාට සුදු වියන් ඇද්දාගේ සුදු වනාකුණ ඇහෙල තෙවණ ඇතුණා. මුළුමහත් ප්‍රදේශයේ කාන්ත කවණේ සාන්තුරාටපත් වුණා. ඉතින්නේ දරුවක් යන වාසේ බොහෝ රජකම් දේශනාවක් පැවැත්තුවා. මේ දේශනාව කාලේ පිටුල් වහන්සේලාම විශිෂ්ටාක් දෙනා මහරහත් වුණා. තම බෞද්ධයන් අතර, මිනිසයන් අතර, දෙවියන් අතර අප්‍රමාණ පිළිජක් මඟපල නිවන් ලැබුවා. මේ දේශනාව සඳහා මෙන්න මේ ගාථාවේ තියෙන අදහස් දෙකයි. අක්කදීපා විස්සරේ ජීවිත අක්ක සරණ අනන්‍ය සරණ ධම්මදීපා ධම්ම සරණ අනන්‍ය සරණ මෙන්න මාතෘකාව. මානේ සමාම සමාන පිළිජක් කොටගෙන වාසය කරව අන් පිටක් පිළිකරණක් නොකතව. ධර්මයේම සමාන පිටක් කොටගෙන වාසය කරව. අන් තරණක් පිළිකරණක් නොකියව. මේ මාතෘකාවෙන් දිග දේශනාවක් කළා. මේ සලාම වෙනවා මහණේ කොහොමද බෞද්ධයා සමාන සමාන පිටක් කරගන්නේ? ධර්මයේ සමාන පිටක් කරගන්නේ? දාන, සීල, භාවනා, අපචායන, වේයාරච්ච, ප්‍රතිදාන, ප්‍රත්‍යානුමෝදන, ධර්ම ශ්‍රවණ, ධර්ම දේශන, ත්‍රිසුදුම්ම කියන මේ ධර්ම කුණ්‍යක් පියාවන් කිරීමේදී, ධර්ම කුසලයක් කිරීමේදී, ධර්ම පාරමී කිරීමේදී, ධර්ම හේරණ අතර වැඩීමේදී, සංග්‍රහ වස්තු අතර වැඩීමේදී, කර්මයේ ධර්ම 14 වැඩීමේදී, අකර්මයේ ධර්ම අනුගමනය කිරීමේදී, මාමංගල ධර්ම 38 අනුගමනය කිරීමේදී, මේ සෑම තැනකදීම නියම්සුර කතාගෙන බුදා පිළීමේදී කායානුපස්සනා සතිය, වේදනානුපස්සනා සතිය, චිත්තානුපස්සනා සතිය, කර්මානුපස්සනා සතිය කියන සතිපට්ඨාන සැතර වඩන්නේ නම් ඒ තැනැත්තා සමාජයේ ජීවිතයට ආරක්ෂාව පිහිට පිළිකරණ සාදාගන්නේ වෙනවා කියන එක තෝරගන්නවා. තවදුරට පහදා දුන්න ඈතීකේ කුමුරේ නෙමේ ලියත්තේ ඊටතාගේ ජීවත්වන ගොයන් කුරුල්ලේ ගොරලක්කාගේ ඉඳගෙන ඉර එළිය සතුන ඉරාගුව සතුන කිය. කුරුල්ලන් කුඩා සතුන් දැනගෙන යන සපුනාගේ කියන කුරුළු උපුත්තේ ඒකින් නෙමෙලා මේ ඊ කුරුල්ලා දැනගෙන ගියා. මේ කුරුල්ලා අනන්න දැක්කා මගේම අවාසනා මගේ වැරද්ද මගේ පියාට පිළිදෙන්නේ කියලා මේ සතුරාට මං අහු වෙන්නේ නැහැ කියලා තමන්ම තියාගත්තාද මේ උකුස්සහරව තමන්ගේ පියාට පිළිදෙන කොහෙදදී මුගුරේ සීතාන දැන සීකට අත තමයි මගේ පියාට බුදු දෙන්නේ උකුස්සා කියනවා මම අතාරින් ගන්නේ එක ඉන්න ඔබේ පියාට පිළිදෙන්නේ ඒවත් ඔබට නිදහස්ක් නැති බව බලන්න පුළුවන් කියලා ඇතෑරියා. දැන් මේ දී කුල්ලා කියලා ගොයන් කුල්ලා කියලානේ ග්‍රාම් කුල්ලා කියලා අර ඊතාන ඊ ගැටයක් උඩ වාඩි වෙලා මේ උකුස්සාට අභියෝගයක් කළා. දැන් ඉතින් රජා පුළුවන් නම් එන්නයි කිව්වා මම අල්ලලා. උකුස්සා අහසේ තුන් අතර තලයක් කවුම් ගහලා මේකින් ඊතල වේගයෙන් දැක්කා මේ ගොයන් කුල්ලා දැනගත්තා. ගොයන් කුල්ලා කියන ඉතියක් දැන් ඉතාම සමීපයි කියලා සමීපේනකොට ඊ ගැටි අස්තර දෙන්නගත්තා. උකුස්සාට වේගයේ තරහ ගන්න බැරිව මේ වේලෙච්චි නැට කැටේ පපුව රැදගත් දැරිලා වැලි වැටුණා. ගොයන් කුරුල්ලා ඉස්සරහට උඩට ඇවිල්ලා මේ වාක්‍යයක් කිව්වා මගේ පියාට පිළිදෙන්නේ පැටළු නිසා මම අද සතුරාගෙන් ජයගත්තා කියලා. මේ උපමා බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා. ඒ උපමාවෙන් දක්වලා තියෙන්නේ මගේ ශ්‍රාවකයෝ ඥානත බුදුරු දිනේ හැදෙන්නේ කොහොනේ? ඥානත බුදුරු දිනේ පිට ඥාන මායාවට අහු වෙන කේත් මායාවක්. ඥානත බුදුරු දිනෙන් මේ ධාන සීල භාවනාවේ සෑම කුසලක් ක්‍රියාවකදීම නිරන්තර පතා සිදු කිරීමේදී මායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා වශයෙන් වැඩෙන හැටිය. මේ සතිය තමයි ඥානත බුදුරු දිනේ ක්‍රියාකතු ඉදෙන් වැය කියන එක තෝරලා දුන්නු. මේ කියන්නේ ක්‍රියාකතු ඉදෙම නම් වූ සකසන්තාන තියේ සෑම කුසලක්ෂයව පෙදුනා නම් එලෙස් මායාව ඉඩක් ලැබෙන්නේ නැහැ. රාග දෝෂ මෝහ මාන දිච්ච විචිකිච්ඡා තියෙන උද්දච්චයිරි සම්ස්කප්පාදි වශයෙන් තියෙන 1500ක් පමණ තේලා නැති මේ කෙලෙස් මායාව ආරෝපණය. මේ සීයෙන් ඉන්න ආරෝපණය ඔහුගේ පපුව කැලිලා කොටිනලා විනාශේලා කුමිනාසේ දෙපැත්තේ. මේ තමයි බුදුපාපතේ බුදුමහරහතන් වහන්සේලා ඉද. මේ ඉද මේ ඇතුලෙනකොට අවදාහපත් කෙලෙස් මායාව විදක් ලැබෙන්නේ නැහැ කියන එක ඒ දේශනාවෙන් තෝරලා දුන්නු. ඊමණට අතීත ප්‍රවෘත්ති දේශනා කළා. මේ විශේෂද. ආකේ බුදුදම්මේ පස්සේ දසවාසයේ තාවත පිළි ඒකත් වේලාවට වෙයි. ඉතා කිමදේ ඊවත්දලා කුසල කරන්න පටන් ගැනීමෙන් පරම්පරාවෙන් පරම්පරාවට ආයු වර්ණ සක බල ඥාන ගැලලා අසංකේය අවස දක්වා ජීවුණා. මනස දීර්ඝ කාලයක රැඳෙමින් ආර්ථ පිටෙන් දින ගහලා 80000කට වයින් කාලයේදී සංගණේ නීතිය රජකෙනෙක් සිටියා. සම්පති රජකෙනෙක්. ආතෙන් යන සම්පති රජකෙනෙක්. මුළු මහත් ලෝක ධාතුවටම පන්ති සමාදන් කරවන සම්පති රජකෙනෙක් මරගුණා. එතුමා පරම ධාර්මිකයි. එතුමා සමාගිය අමාත්‍ය කොට කිව්වා තවදාහරි මගේ මේ දිව්‍යමේ චක්‍රවර්තේ අහසේ කියලා දැනින් මේ පහරට පාත් වුණොත් එහෙම මට කියන්න. ඉතින් එහෙම කියලා ලොකු යකඩ කණන් දෙකක් විතර යකඩ ලක දෙකක් දෙපැත්තට තියෙන මේ නිින්න බලාගන්න අහසේ පරිකල කෙනෙක්. ඊර කාලේ කැරෑනින් මේ චක්‍රවර්තේ සුදු දැනින් උසස් ප්‍රමාණයට පාත් වුණා. සංජීවනේ මේක කිව්වහම ගැටිමල් පුතා කඳවලා කිව්වා දරුව ධම්මගියාවත දෙවියකට යනවා. මෙන්න ඔතොන්න මෙන්න රාජ්‍ය මම කරගෙන දෙනවා. අනේ ධ්‍යානන් වහන්සේ පැහැදෙනවා නම් අපි රටෙන් එයාට වැඩින්න එපා. මට විතර දකින්න වගේන්න උපදෙස් ලබා ගන්න උයේ මේ වැඩ ඉන්න මම කොහොමදලා බලන්න. උයේ මේ කියන ප්‍රයෝගලා ධ්‍යාන දැක්වුවා. තවත් රටකින් අර සක්කුව ලැබුණ දාන උන මේ උත්තර රජතුමාගේ ගිහින් උපදෙස් ලබාගෙන සංවිතවත් පුරා සංවිත රජවුණා. ඒ රාජ්‍යෝ ස්වාමියාගේ ඇවැලින් අර පියා වගේම පැහැදෙලා බබලෝකය. මොන රාජ පරම්පරා හදන්න ඔය කියන බබලෝම කියාවක් ලැබෙන්නේ මේකයි කියලා. අතේ රාජකුමාරයා එයා බැඳුණාට පස්සේ සක්කෝල අතුරු ගාමුණාට පස්සේ ගියේ නෑ පියා මෙතන තුරුහන්දේ උපදෙස් ලබන්න ගියේ නෑ. එයා ඉතින් ධ්‍යාන වඩා බබලෝකය ඒ කුමාරයා තමයි මේ ගැලැත්තේ නීති රීති පරවාගෙන කාටි කළා. මේ සිද්දෝනේ සක්විත රජේද බැරි වුණා. ළඟල නැතිව උපදෙස් දුන්නා පිටක්විතවත් කියලා දෙන්නා සමුන්නාත්තේ සක්විත වෙන්න. මේක නැත්තා සක්විතවත් 10 9ක් කෙරුවා සක්විත වෙන්නේ නැහැ. ඉතින් ගත්ත ධනෙ කියන කෙරුවේ නැහැ. එකක් සක්විත වුණේ නැහැ. ඕගේ රටේ පිටිතර ප්‍රදේශ රජුන් පිටත බය ඇති වෙලා මිනිස්සුන් ජීවත් වෙන්න බැරි වුණා. ඒ හේතුවෙන් මකින්නාදානි අනුන්ගේ දේවල් පැහැරගන්නට සිද්ධ වුණා. බඩුත්තරගේ අතිරණකට හොරු අල්ලගෙනම සෑමිකෝග දේන ධාන්‍ය දේන මුදා දේන යවනවා මේක ප්‍රතිවර්තම් කරන්න එපා කියලා. මේව තුන් හතර දෙනෙකුට දුන්නා. අන්තිමේදී පිටිතර බඩ මනුස්සයෙක් හිතුවා හොරකම් කරනෝන් සංජිලන්නේ ත්‍යාගිලා දරනවා. ඒ රජන් හොරකම නැති වුණා. අන්තිමේ රජිරුවන්ට බේරෙන්න බැරි වුණා මේක. සත්‍යනාන්දන්නේ නියම කළා. බඩුත්තර හොරු වහුණා නම් අධික බැඳෙන රතුමල් කලන්දර අතරින් දු මන්දර ඉදමුදු කරගෙන දීති සංචාරය කළ කරලා කාල ගෙනින්න දකුණු ආහල්කදී පිටිමන් කළ ගෙලකට ආදා මෙන්න ප්‍රාණඝාතය ආරම්භ වෙච්චයි. ඉතින් ප්‍රාණඝාතය නෑ. දැන් දැන් ප්‍රාණඝාතයක් ලක්ුණා. මේ මහජනයා මොකද කියේ ආත්ම ආරක්ෂාවට ආවදිනක දෙව්වා. එවැගේම සාමරිකයෝ සාමරික සම්ප්‍රදායට ආවදිනක දෙව්වා. දැන් ඉතින් ප්‍රාණඝාත බහුල වුණා. මොහේල ප්‍රාණඝාත බවුල වීමෙන් අවුරුදු 80,000 ආයත 40,000 බැලලා ගියා කියනක දරුවා. මොන තරම් සාපදාදී දෙයක්. ඒ කාලයේදී නැවතත් ඒ වගේ පාපයක් ඇති වුණා. මොකක්ද? ඒ නම් බක්තිය. කවුරු හරි වරදක් කළොත් උතුවාම ඒ ප්‍රතිවාද පැමිණි කර. මේ ඒ නම් බක්තියේ පාපයේ භෝවීමෙන් අවුරුදු 40,000 බැලලා ගියා. විශිෂ්ට දේවල් කාලයේ තමයි මුදාවාදී ආරම්භයේ තේ බොරු කියමක් රෝපණය. මුදාවාද අපසලේ ගෝණී වනිතා විශිෂ්ට අර්ථිකුණ ආර්ථය 10,000ක් දැරලක. ඒ දරුවන්ට මොන පුරන්නද? වාර්ෂික 10,000ක් පරමාර්ථ කියන කාලයේදී මිනිස්යන්ගේ රූප විලාසයේ වෙනස්කම් ඇති වුණා. ඒකෙන් මිනිස්සු එකහා සමාන රූපවන්තයි. 10,000ක් වාර්ෂයේ දෙනවතේ සමාන දුර්වර්ණයි සමාන වර්ණවන්තයි. දුර්වර්ණයත් වර්ණවත්යන්ගේ ආශාවතේ වෙනසා කාම නිත්‍යාකාර පාපේ ලෝකේ කුණිලා. මේ පාපේ බෞල වේදී නෝන්ගේ ධර්මන්ත අවුරුදු 5000කට බැහැලිය. ඒ කාලයේදී සංසාරාජ සංස්කප් ප්‍රලාප කියන පාප කර්ම දෙක වුණා. මේ සිද්දුවේ 2500ට පරමාත බැහැලිය නෝන්ගේ දරුවා. ඒ කාලේ නැවත සකුසල් දෙකක් වුණා. අවිද්‍යා ව්‍යාපාද අනුගෙදේක දැඩි ආශාව තරහව මේ පකක් සාප කර්ම දෙක නිසා පරමාර්ථ ධාමක බැහැරිය. මේ දෙකම ජනතාව කර්ම විපාක පිළිගත්තා නම් දස වාස ධාමක කියන කාලයේදී දස වස්තු කමිත්‍යා දුක්ඛය ඇදී. මේ සිද්දෝලිය අවුරුදු 500ට ඔවුන්ගේ දරුවන් ගාවට බැහැරිය. කල්කෙල කියන කාලෙට අපතල් පහක් වුණා. මාක නොතර කියීම, පියාට නොතර කියීම, ශ්‍රමණයන්ට නොතර කියීම, බ්‍රාහ්මණයන්ට නොතර කියීම, වැඩිහිටියන් නොතර කියීම. මේ අකුසල බහ භූමියම නිසා 250,000 බැලගිය උන්ගේ දරුවා. 250,000 දෙතියේ කියන කාලයේදී අධර්ම රාග, විෂම ලෝභ, මිත්‍යා ධර්ම කියන නීචිත පාප කර්ම තුනක් වුණා. අධර්ම රාග කියන්නේ නීචයන් වලව තමන් විවාහපත් වූ අය හැර සමන්ත අයිති නැති පුරුෂයන් ස්ත්‍රීන් වෙත යන ඒ කියන්නේ සමාජයේ සුළු නෑනිය සමෝදරිය ගාමීන ගුරු මාතාව ගුරු බිරිඳ ආදී ආදී මේ ප්‍රවණ යන පුරුදු ඒ වගේ මාතරමරා විෂම ලෝක සමාත අයිති ධාර්මික පංචකාම සම්පත්තියේ සමනේ මහා පරිභෝග කෙරෙන පුරුදු වෙන විෂම ලෝක ඒ වගේම විද්‍යා ධර්ම ඉතින් ඉතින් සමග පුරුෂයන් පුරුෂයන් සමග දැරිය හැදීම පුරුදු වුණා. මේ නිදුක පාප ක්‍රියාවන් තුනෙන්දා පරමාසම්බුද්ධ සියදෙන ආරගය. බුදුරජාණන් වහන්සේ වැඩින කාලේ පරමාසම්බුද්ධ සියදෙන. මේ 80000 ඉඳලා ගහගෙන ආපු පිළිදෙල. ඊළඟට සරුවක් ගන්නවාට දේශනා කළා. අනාගතයේ දසවර්ෂයට අවශ්‍ය කරිනවා. අයමත් සත්විලාශයක් වෙනවා. අයමත් පිළිදෙලේ කිතුනෙලා කුඩාකරන්න පටන් ගැනීමෙන් පරම්පරාවේ පරම්පරාවට ආනිවර්ණ දක්බල ප්‍රඥා යැදිලා අපන්දේ දක්වලා දෙනවා. අයමත් කාලාන්තයෙන් ප්‍රත්‍ය දැගලෙන් කොට 80000 පරමාද කියන කාලයේදී මුළුමහත් ජම්බුද්දීපේ රාජධානි 84000ක් ඇතේනවා. ඒකමත් කියන රාජධානිය ප්‍රධාන. ඒකමත් කියන රාජධානියේ සම්බදන්තික රජ කෙනෙක් පහළ වෙනවා. මේ සම්බදන්තික රජුන් යම්තර පුරෝහිත සුබ්‍රහ්ම කියන බ්‍රාහ්මණ පරිතුමාට ධම්මවචේ කියන බ්‍රාහ්මණීතුමේට පුතු අධික මෙත්තේ මහබෝසතාණන් වහන්සේ උපදී. වාකාවු දක්කා ජීවිතේ වාසය කර. සමාවෙණිය පුතුරලා කුපන්න දවසේදී මාළිගාවේ අභිනේත්‍රමණේ කොට නාගබෝධියාරා ගණේජගෙන මාරපරාජයකට දෝතුනා බුදුවේ. ලක්ෂ ගණන් කෝටි ගණන් ජනතාව මේ අනුව පැවිදි වෙලා මඟඵල නිවන් ආબોධ කරගන්නා ධම්මචක්කවර්තුන් දේශනාවේ. ඒ කාලයේදී සංකලන් සම්පිත රජතුමා සමාසතු සියලු සම්පත් කියන්න දන් දීලා මේ විසුභාවේ පැවිදි වී කෞකලස්සතා සිව්පිරිසිලාන ලාභියල අරහත් දේශපත් වේ. ඒ කාලයේදී මනුෂ්‍ය භෝග වාසනාවන්තයි අසුවාර්ගාතක් නගරවාගට එක වහලක ඥාන්දාරු උතුනා 80000ක් නගර රාජධානියේම මහයෙන් මහට ගියේ නැතරලද ඒ කාලේ දැකේ. එක දීහයක් රෝපණය වෙච්ච තැන මේ කරක් 60000ක් මෙලද තරම තාත්තෝ ලැබෙනවා. මේ වාගේ පුදුම සත්‍යයේ කාලයක් දෙකක් තුනක් නැහැ. වෛද්‍යවරු වහක් නැහැ. යුද්ධ කල කොහොමද කිසිවක් නැහැ. මිනිස්සු බොහොම නිරෝගී බොහොම බුද්ධිමත්යි. මෛත්‍රියේ මහා මෛත්‍රී සම්මාසම් බුදුරජාණන් වහන්සේ ශාමසුවදේ ධම්ම දේශනෙන් කෝටි ගණන් අසංගතන් එකවරක නිවන් පුර පමුණවන සමත් වේවා. මාර්ගී පුත්‍රයාවක් ඒ කාලය ආවේ නැහැ. අනේ සියේ කෘපණේ ඒ කාලෙ විචේ විදෙම නැහැ. මේ තරමට සෞභාග්‍ය සම්පන්න කාල පරිච්ඡේදය. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සියල්ල තෝරලා දුන්නා මහණෙනි. මේ සංකලස්සත් රජතුමා එතේ ස්වර්ග වේලාවකදී නූපිරිසිඥානාල සහිතව අරහත්ත්වය ලබන්නේ පෙරජාතික සමාව සමාක පිළිදක්කන දෙයකලගත්තේ කුතරාණි සත්‍යබලෙ. පෙරජාතික මාත්‍යක බුදු සසුනට අපේ බුදු සසුනට අතර කාලෙ මට මේ කර්මාන්ත කරන තියයි සුදයි දෙන්න. ළඟක් අය මේ බඩලේ කොතමින් සිටින්දි පසේ බුදු කෙනෙකුන් වහන්සේ දැකලා උනාසේට වස්සසන්න කුටියක් හදලා දුන්නා කිඹු දන්නේ. අක්කේ කඩන්නේ. බඩකොලේ විනිදලා බඩේ වලින් ආවරණය කරලා බඩතල වලින් ආවරණය කරලා බඩේ වලින් ඇදක් කුතුහක් තේක නැත්තක් හදලා උන්වහන්සේක් වස්සසන්න උපස්ථානද. මේ වාගේ වාරු තුනක් දෙක විතර දෙලේ මේ දෙන්නම දෙව්ලොව උපන්න දිව්‍ය ලෝක පහේම මේ නියතේ රතපාත සතුන් දෙනින් ඉන්න අතර පුත්‍ර දේවතාවක් මහා පනාදයන් සම්මේ සම්පිත රජ කෙනෙකු උපන්න දීර්ඝවස පාර අසංකේයවස පාර එතුමාට 25 දෙනුන් ගණවැර සත්තුම මාළිගාවක සාතිකරන් දැක්ක. එතුමාම දෙව්ලොව ගෙහෙලා අපේ බුදු සසුන කාලයේ කක්කේ නගරයේ බද්දදීනගේ සිටු පුත්‍රයෙක් එක්වද තරුණ වයසේදී බුදුබණහලා සෞඛ්‍යලෙසත් රහත් වීසයි වුණා. ඒ පිටු ජීවරාජයා තාම දෙව්ලොව ඉන්නවා. නලකාරී පුත්‍රයා නැහැ. එතුමා තමයි සංකලංකත් රජ වෙන්නේ. අනාගතයේ එතුමාට අතර 25 දෙනුන් සත්තුම මාළිගාව ලැබෙනවා. ඒ මාළිගාවේ රාජ්‍ය කරගීමේ බුද්ධෝත්පාදයේ සිද්ධ වෙන්නේ එතුමාගේ සියලු සම්පත් කරදමා පරිදිවි පරිහත්යේ සාක්ෂාත් කරගන්න. මෙන්න අත්තා සමාන සමාන තීජක් කරගන්න හැටි කියන එක පොරොන්දු. ඊළඟ මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ විෂ අසංක කල්පලම් සොර සාසංකේය කල්පලබ්ධාත්ම ඒ ජීවර ලබාගෙන බෝධි සම්පාර පුරාවදා උත්තමී. උදාහරණයේ පාරමී සම්භාර උත්සන්න නිසා උදාහරණයේ කාලයේදී මුළු මහත් ලෝක ධාතුව සුඛිතේ මුදේ දකාල් පරිත්‍යජයේ. අපේ සරුවක් කරන මහසේරණ ආර්මී පාප 12ක් ලැබුණා. එම මෛත්‍රී සම්වර සම්බුදුරජාණන් වහන්සේ දරන්නේ ආර්මී පාපයක් අපදල කර්ම පාපයක් නිදෙහෙලා රැකගෙන ඉන්නේ. ඒ දරකට සෞභාග්‍ය සම්පන්නයි. ඒ සියල්ලම සිද්ධ වුණේ ඒ මෛත්‍රී බෝසතාණන් වහන්සේ සමාම සමාට දීක්ෂා කරදී දානාදී පාරමී ධර්මයන් සම්පූර්ණ කරගනාපු නිසයි. දිටා ලෝක ධාතේ යන්තා කුදුරු පතේ කුදුරු රාහතන් වහන්සේ ආර්යයන් වහන්සේලා පහළෝ දෙක්න ඒ සෑම දිනම සමාම සමාට දීක්ෂා කර ගැනීම වශයෙන් දානාදී උසස් කර ගැනීමේ එළඹ සිටිය නිසා මේ උත්තරීතර ලෞකික ලෝකෝත්තර සම්පත්තියේ සපත් වුණා. අනාගතයේ තේමයි වර්තමානයේ තේමයි කියන එක තෝරලා අන්තිමට මෙහෙම දේශනා කළා. මානේ නබේ ශ්‍රාවකයෝ ආවිතෙන් වැඩෙන්නට ඕනේ. වාක්‍යෙන් වැඩෙන්නට ඕනේ. සැපෙන් වැඩෙන්නට ඕනේ. රෝගෙන් වැඩෙන්නට ඕනේ. බලෙන් වැඩෙන්නට ඕනේ. මානේ නබේ ශ්‍රාවකයන්ගේ ආවිතේ නන්වනවාද? මේ අවුරුදු 100යි 100යි කියලා ආවිතේ නෙමෙයි. උපලබන් භවයක් වාදා දීර්ඝවදන දෙන්නේ හේතු වෙන දාන සීල භාවනාවේ සෑම කුසල ක්‍රියාවක් කිරීම සඳහා සිතේ ජීවණු කුල දෙන්නේ කුසල ඡන්දය කුසල වීර්යය කුසල චිත්තය කුසල ඊමාංකාර කියන මෙන්න මේ ඉතිපාද හතරයි. මේ ඉතිපාද හතරේ යම් තාක් ජීවණු කරගත්තා නම් එයින් මගේ ධාවතයෝ ආරිතෙන් ලැබෙනවා. ඉතාලමේ ධාවතයෝ සිරදෙන ආරිතෙන් ලැබෙන පිණිස සතර ඉතිපාද ධර්ම වඩක්වා කියන සාකච්ඡා කළා. වර්ණ සම්පත්තිය නම් කුමක්ද මහණෙනි? මේ ශරීර වර්ණයවත් ගුණ වර්ණාවක් නෙමෙයි. ඒවා ලැබෙන්නේ හේතුවක් තියෙන. එනම් ප්‍රභා රක්නා පිරිසිදු සීල සම්පදායයි. සීල සම්පදාව පවිත්‍රව අත්ංග සමන්නාගතව රකිනා නම් මේ සීල සම්පත්තිය නිසා උපනුපන් භවයන් පාස්දා රූපයෙන් වර්ණවත් රූපයක් ලබනවා. ගුණයෙන් වර්ණවත් කියන්නේ ගුණ වර්ණාව ලබනවා. මේ ගුණ වර්ණාවක් රූප සම්පත්තියක් ලබන්නේ හේතු වෙන්නේ සුපිරිසුදු සීලයයි. සම්මේතවදෝ වර්ණ සංකල්පවලු පිළිත සාවුතුන් ලෙස සියලු සංග්‍රහණය කෙරේතුවා ආකලන් සාධනා කරනවා. තුමේ කාලේ සැපය මේ සැපේ නම් මෙතන ඉන්ද්‍රියන් පිනවීමේ සැපයක් නෙවේ. ඉන්ද්‍රියන් පිනවීමේ සැපයෙන් සිදු වෙන්නේ සතර ලිප්පීමයි. මෙතන සැපේ වලින් හඳුන්වා වදාළේ නිරාමිත සමාධි සැපයයි. ප්‍රථම ඥාන ආදී රූප ඥාන හතර, අරූප ඥාන හතර කියන මේ සමාපatti සමාධි සමාපත්තියෙන් ලැබෙන යම් තා නිරාමිත සැපයක් එනම් මේක නිවන සැපයයි. එතම මේ ශ්‍රාවකයෝ නිරාමිත සැපෙන්නේ පිණිස අප්‍රමාදව සමාධි සමාපත්තිය වඩත්වා නිවන් ප්‍රාප්තනා කරනවා. ලෝක සංසප්තිය නම් මේ ජීවන දරුවන් කඩම් යාන වාහන මිල මුදල් වැනි දේවල් නෙමෙයි. උපනුපන් කල සිතුව බටෝ සංකප් ඉරි ඉතිරි ලබන්නේ හේතු වෙන ධර්මතාවක් කියලා. එහෙමනවාද මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා මේ ගුණාංග අතර යම් තාක් සිටේ දිනු කරගෙන තේනවා නම් භාවිතා භවදී කොට කරලා තේනවා නම් මේ පුණ්‍යවන්ත උපනුපන් කල අප්‍රමාණ භව සම්පත ලබනවා. කඩවුරුන් ප්‍රේමනාපයි, ජමෝපියන් ප්‍රේමනාපයි, සහෝදර සහෝදරයන් ප්‍රේමනාපයි, අතංගත්යන් රකයත්යන් ධම්මත්යන් ප්‍රේමනාපයි, දෙවියන් ගැත්ය මනාපයි, එනිසා සමන්ද අවශ්‍ය අවශ්‍ය සම්පත් කිරී ලැබෙන්නේ හේතු වෙන්නේ අප්‍රමාදව මෛත්‍රී කරුණා මුදිතාව කෙක්කා ගුණ හැගීමයි. එදා මගේ සාමත්වෝ භෝග සම්පත් ලබන පිණිස මේ සිව් බම විහරණ සතර මේ මෛත්‍රී කරුණා මුදිතාව කෙක්කා කියන සතර බම විහරණ වලක්වා කළ හතරේ ගල්සාදන අවසන. හත්නි කාලේ බලය මගේ ගමින් ගතන සදා කොටවා දාමේ කාය බලය පරිවාර බලය ධන බලය කුල බලය නෙමෙයි නෙමෙයි. එතන බලය නම් දේශනා කොටවා දාලේ ප්‍රඥා බලය. සුතනේ ඥානය, චින්තාමේ ඥානය, භාවනාමේ ඥානය වශයෙන් සිතේ දුරු කරගන්න ලැබෙනා වූ ප්‍රඥා වයින් එතන බලය. ලෝකයේ විදමනය කරන්න බැරි බලයක් වෙන මාර බලය කියන. ඒ මේ මාර බලය තමයි විදමනය කරන්න පුළුවන් එකම බලය ප්‍රඥා බලය. සමගේ ශ්‍රාවකයෝ මාන බලය ප්‍රවා විදමනය කරන්න අභිභවනය කරන්න සලස්වන පිළිත සුතමේ ඥානය, චින්තාමේ ඥානය, භාවනාමේ ඥානය අල්ලක් මාර්ගඥානය දක්වාම වරක්වා කියලා අනුශාසනා කළා. මේ විදිහට අතීත අනාගත වර්තමාන තුන් කාලය සම්බන්ධ කරන සමන්ත තමා පිළිබඳ කරගන්නේ කෙටේදී කියන එක විතර අපාමින් දෙතුන් මේ දේශනාව සානේදී සමාධිගතව දහම් ප්‍රදීන තරන් දුන්න භික්ෂුන් වහන්සේලාම විචාරාත්මක කියලා සිරිත කියනාන ලාභී වරිහත්යේ පත් වුණා. දෙවියන් මනුෂ්‍යයන් අතර විශාල පිළිබඳ බලපෑම් වස්තු ලැබුවා. මේ දේශනේ හඳුන්වන්නේ දීගණිකායේ විසුප්‍රස්තමේ චක්‍රවර්ත සිංහනාථ සූත්‍රය නම්. ඉතින් මේක දිග දේශනාවක් දැන් පාඩේ සිකුත් වේ ගිය අද මේ අවස්ථාවේ සිදු කර ලබන්නේ ඒ වාගේ සමාන සමාපී කරගන්න මහා පුණ්‍ය ධාගයක්. සාංචිනාගයන් වහන්සේ සමාධි සමා පිළිජා කර ගැනීම වශයෙන් 22 අසංඛ්‍ය කල්ප ලක්ෂ්‍යයක් වූ බෝධි සම්ප්‍රාණයක මාර්ග පරාජයකට ලෝකුරා දුුණා. සමන් වහන්සේ දසූ ධාමෙන් සූවිද්‍යාසක ගණන් ජනතාව නිවන් කොට පැමිණෙව්වා. අනාගතයේ බලා සුදු බුදුදහම කියන ධනදායක ප්‍රඥෙන් සුවාසු දහසක් දහම් කඳ දේශනා කළා. සමන් වහන්සේ අනුපාදිතේත නිර්වාණයෙන් පිරිනමන ගැලියක්. එවාගෙන රහතන් වහන්සේලා පිරිනමන ගැලියක්. සා සෙතෝ ආගන් වහන්සේලා සුදු තිලාමි වුණා. සෙතු ජනතාව කර්මාරූපෝ කාණ්ඩව ගිය. විහාරක්ෂාන රාජධානි ගල්පපුරු මාලිගා කියන්නේ නැත්තාර සේතු වුණා. මේ වාගේ ඉතෑ සේත නැති සෑම සංස්කාර කර්ම ඇතිව නැතුව යන දැනුම් අනිත්‍යයි. ඇතිනේ නැතිනේ දෙයෙන් ඉතර දෙන්නේ නැදගේ දුකයි. ජනිතේ නොකවන්නා දැනුම් අනාත්මයි. ශ්‍රී ලක්ෂණේ පියසාර කරුවේ සංස්කාර ධර්ම දුක්ඛ සත්‍යයි. දුක ප්‍රදෝල කෘෂ්ණාව සමුදය සත්‍යයි. දුක සමුදයත් ඇති සාන්ත නිවන නිරෝධ සත්‍යයි. මේකට කමිනේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග සත්‍යයි. බුදුපතේ බුදුහරහතුන් වහන්සේලා පිරු කාරණේ දෙනේ මේ ආර්ය සත්‍ය අතර ආબોධ කරගෙන අජරාමර අමා මහ නිවන් ගතියා. සතර කාරණේ කලේ දෙලෙත්ති නිවාසාර්ථ නිවනේ සැලකේ වදාළ කියන බුදුපතේ බුදුහරහතුන් වහන්සේලා පිටින් කයින් වශයෙන් සැලකන්නේ අපේ ගෞරවාචාර උත්තමංග නමස්කාරී වේවා. අපර ජීවිතේ තුලාකලනේ සෑම කුසලයක් වාර්මී වාදපත්ේ සාත්‍යයේ භෝධයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවතේ ආબોධ වේවා කියා ප්‍රාර්ථනා පිළිතුරු අගන. ඒකපීත ධර්ම ශ්‍රවණය කිරීමෙන් ਸਰව අප්‍රකාරයෙන් සිදු කරගත් කුසල් දෙලින් සෑම දිනාගේ සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේ දෙලව ජයගෙන ඇතෝ බෝධියෙන් අග්‍ර අමා මහ නිවන් සුව පිණිස හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා සබා ගන්න. ධර්මානුශාසනා පැවැත්වූ දේශක ආනන්ද වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. ඔබ මේ සවන් දෙන්නේ ජාත්‍යන්තර බෞද්ධ විකාශනයේ සමුදිත සිසිල. සමුදිත සිසිල සතුලින් ප්‍රචාරය වන ධර්ම දේශනාවන් මුදල් ඉපැයීමේ පරමාර්ථය කරගත් කිසිම කටයුත්තක් සඳහා යොදා නොගන්නා මෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.